මේරට පැවතුණු තත්ත්වය අපිට හොඳට මතකයි. ඊට අවුරුදු 5කට 10කට ඉස්සෙල්ලා මේරටේ තිබුණු සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පරිසරය අපිට මතකයි. මේ සියල්ල ජනයකින් අමතක කරන්න පුළුවන් ආකාර දේශපාලන පරිසරයක දැනුමක උකහාගත් දැනුමක හෝ අපි භාවිතාවේ යෙදෙන දැනුමක නෙවෙයි අපි ඉන්නේ. ඒ නිසා අපි කියන පැහැදිලිවම තීරණාත්මක මොහොත මේ මෑත දේශපාලනයේ පහුගිය අවුරුදු 15 ඇතුළත එළඹිලා තිබෙන්නේ මේ මොහොතේ. ඒකට හේතු ගණනාවක් තිබෙනවා. ප්‍රධානම හේතුව තමයි මේ රටේ ප්‍රගතිශීලී කියලා කියාගත්ත ඇතැම් සමාජ ව්‍යාපාර මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ විදේශ බලවේගවල ඒ වගේම පුද්ගලයන්ගේ පටු අරමුණු ඔස්සේ නිසා සැබෑ ප්‍රගතිශීලී ව්‍යාපාරයක් නියෝජනය කරන ජනතාවගේ අරමුණු වෙනුවෙන් නෙවෙයි.